ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අද දින ලලිතා චන්ද්‍රපාල නෝනා මහත්මිය ඇතුළු මේ ඥාතීන් දරුවන් කවුරුත් එක්ක රාශී කරගෙන ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව. මීට මාස 3කට කලින් මිය ගිය තමන්ගේ සහෝදරිය චන්ද්‍රා වීරසිංහ මාතාව වෙනුවෙනුයි මේ පින්කම සිදු කළේ. ඉතින් ආදරණීය දියණිය ඇතුළු ඥාතීන් මේ පින්කමට සහභාගී වුණා. ඉතින් කෙනෙක් අපත් එක්ක ජීවත් වෙලා මිය ගියාට පස්සේ අපේ හිතේ තියෙන දුක ශෝකය දුරු කරගන්නට අප කරන ප්‍රධානම දෙයක් තමයි දානයක් දීලා එයට පින් අනුමෝදන් කිරීම. විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා දකිනකොට, දානයක් පූජා කරනකොට, බණහනකොට අපේ හිතේ තියෙන සංවේගය අඩු වෙනවා. මේක තමයි අපේ බෞද්ධ සම්ප්‍රදාය. පින්තුනි, කෙනෙක් මිය යාම කියලා කියන්නේ ගෙදරකට අපි කියන්නේ මළගියක් කියලා නේද? අවමංගල අවස්ථාවක්. හැබැයි අපි බෞද්ධයන් විදියට අපේ ලක්ෂණය තමයි ඒ මළගෙදර වුණත් අපි මංගල සම්මත දේවල් සිදු කරනවා. ඒ තමයි දානීය පූජා කිරීම, ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, මේ වගේ දේවල් මංගල කාරණා විදියට සැලකන්නේ. මේක ඉතාම වැදගත් දෙයක්. දැන් මංගල සූත්‍රයේ තියෙන මංගල කරුණු දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ මාතා පිතූ පဋාණං, මේ සියලුම දේවල් ඔස්පිෂස් ඉවෙන්ට්ස්. එතකොට මළගියක් වුණාට බෞද්ධයාගේ ලක්ෂණය ඇත්තටම මේ මළගිය මගුල්ගයක් කරගන්නවා අපි. දැන් පැහැදිලිම උදාහරණයක් බලන්න බුදුරජාණන් වහන්සේගේ පිරණ පෑම. බුදුරජාණන් වහන්සේගේ පිරණ පෑම කියන්නේ ත්‍රිවිධ මංගල්‍යවලින් එක අවස්ථාවක්. ඉපදීම බුදු වීම වගේම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම මළගියක් නෙවෙයි, මංගල කාරණයක්. රහතන් වහන්සේ කෙනෙක්ගේ මරණය අවමගුලක් නෙවෙයි ඇත්තෙම, ඒක මංගල කාරණයක්. ඇයි? උන්වහන්සේගේ සසර ජීවිතයම නිවාටපත් වෙන අවස්ථාව. ඇත්තටම බෞද්ධයන් විදිහට අපි අපේ මළගෙදර සැබවින්ම මගුලියක් වෙන්නට ඕන. කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ ඒ මිය යන කෙනා උපදින ස්ථානය හිටිය තැනට වඩා ඉහළ ස්ථානයක් වෙන්නට ඕන. නැත්නම් ඒ කෙනාගේ සසර ජීවිතයම නිවාටපත් වෙන අවස්ථාවක් වෙන්නට ඕන. ඉතින් මේක තමයි ඇත්තම බෞද්ධ සම්ප්‍රදාය කියලා කියන්නේ. ඉතින් එතෙන්ට එන්නට එක ලේසි නැහැ. ඒකට ලොකු කැපවීමක් කරන්න ඕන. අන්නේ අවස්ථාවට එන්න තමයි බුදුහාඳුරෝ මේ අපට ධර්ම දේශනා කළේ. අපේ හිත ඉහළටම දියුණු කරගත්තු පමණටයි අපට ඇත්තෙම ජීවිතයේ නියම සැනසීම තියෙන්නේ. අපි බොහෝ විට ජීවිත කාලේ උත්සාහ කරන්නේ අපේ වටා පිටාවේ තියෙන දේපල ටික, ධනය, හිත මිතුරන් වැඩි කරගන්න, නැත්නම් අපේ රූප සම්පත්තිය වැඩි කරගන්න. මේකට කරන අපි බොහෝ විට උත්සාහ කරන්නේ. ඒ දෙත් අපි කරන්නට ඕන. නමුත් පින්වතුනි, සැබෑ ජීවිතය කියලා කියන්නේ අපි ඇත්තටම ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ දිනෙන් දින අපේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙන්නට ඕන. මේක තමයි ජීවිතයක සාර්ථකත්වය කියලා කියන්නේ. අපි එන්නෙනම අපේ සතුට අඩු වෙනවා නම් අපිට කොච්චර දේපල දුන්නත් වැඩක් නැහැ. ඒ වගේම අපි ළඟම ඉන්න අනිත් අය අපිත් එක්ක සතුටින් ඉන්නට ඕන. අපි නිසා එයාට සතුට, සහනය, නිවීම ලැබෙන්නට ඕන. අන්න ඒක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒක වෙන්නේ අපේ හිත, අපි හිතන විදිය කොයිතරම් ඉහළ මට්ටමකින් තියෙනද කියන කාරණය මත. වර්තමානයේ බයොලොජි වල ඩෙවලොප් කරලා තියෙනවා, ඔබ බැලුවොත් ඉන්ටර්නෙට් එකේ ඔබට බලා ගන්න පුළුවන්, ලිප්ටන් බෲස් කියලා කෙනෙක් කියන ප්‍රොෆෙසර් කෙනෙක්, හාවඩල් හිටපු කෙනෙක්. ඔහු කියනවා අපේ පර්සෙප්ෂන් එක, අපේ සංඥාව වෙනස් වුනහම අපේ ශරීරයේ බ්ලූ ප්‍රින්ට් එකේ ඉඳන් මුළු බොඩියම වෙනස් වෙන හැටි. ඒගොල්ලන් එක කිව්වට ඒගොල්ලන් දන්නේ මොන පර්සෙප්ෂන් එකද දිනු කරන්න ඕනේ කියන එක දන්නේ ඒගොල්ලන්. අපට බුදුදහමට ආවට පස්සේ මොන පර්සෙප්ෂන් එකද, මොන සංඥාද දිනු කරන්න ඕනේ කියන එක බුදුදහම තුල තියෙනවා. බුදුදහම උගහක් ධර්ම දේශනා කළාට අපට අවසාන වශයෙන් පර්සෙප්ෂන්ස් දෙකයි දිනු කරන්න තියෙන්නේ. එකක් තමයි ලවින් කයින්ඩ්නස් එක, අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක. මෙන්න මේක තමයි තමන්ගේ සතුට දිනු වෙන්නත්, තමන්ගේ ළඟම ඉන්න අනිත් අයගේ සතුට සහනය දිනු වෙනටත් විතරක් නෙවෙයි, අපි මිය ගිය දවසට අපේ ඥාතීන් ගැන සතුට වෙන්න ඒ ජීවිත වඩාත්ම සාර්ථක වෙන හේතුවන මේ කරුණ දෙක තමයි ප්‍රැක්ටිස් කරන්නේ. එතකොට බුදුදහමෙන් නොයේ කීගැන්වීම් තියෙනවා. අවුරුදු 45ක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ අර මේ පුස්තකාලයේ තියෙන ලොකු පොත්වල ඒ පොත් 58ක තියෙනවා. ඒ ඔක්කොම ටික එක ලයින් එකකට තිබුණොත් ප්‍රැක්ටිස් කරන්න තියෙන කාරණා දෙකයි. එකක් ලැවින් කයිනස් එක, අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක. සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෙන්න මේ පර්සෙප්ෂන් එක හැකිතාක් දිනු කරන්න ඕන. ඒක හිතින් විතරක් නෙවෙයි. මෙත්තාසගත මනෝ කර්මය, මෙත්තාසගත වාචී කර්මය, මෙත්තාසගත කාය කර්මය. මෛත්‍රියෙන් හිතන්නට ඕන, මෛත්‍රියෙන් කතා කරන්නට ඕන, මෛත්‍රියෙන් කටයුතු කරන්නට ඕන. මෛත්‍රී සිතුවිල්ලක් විතරක් තියෙලා බෑ. තමන්ගේ කොච්චර මෛත්‍රිය තියෙනවද කියලා තමන්ටම චෙක් කරගන්න පුළුවන්. කොහොමද චෙක් කරන්නේ? තමන් එක්ක අමනාප කෙනෙක් ගැන තමන් හිතන්නේ කොහොමද? එයා දිනු වෙනකොට තමන් කැමතිද අකමැතිද? එයා අසාර්ථක වෙනකොට තමන් කැමතිද අකමැතිද? ඔන්න තමන්ගෙනම චෙක් කරලා බලන්න. අනිත් අයගේ රෙකමෙන්ඩේෂන් ඕනේ අපිට. ඔබට තමන්ට හෝ තමන්ගේ ළඟම ඥාතියෙකුට කරදරයක්, බාධාවක්, හානියක් කරපු කෙනෙක් දිනු වෙනකොට ඔබ කොච්චර කැමතිද අකමැතිද? ඔබට ඒ වගේ හානියක් කරපු කෙනෙකුට හානියක් වෙනකොට, ඩැමේජ් එකක් වෙනකොට ඔබ කොච්චර කැමතිද අකමැතිද? මෙන්න ඔබේ දියුණුව බලන විදිය. මෙන්න ඔබේ මානසික නිරෝගීතාවය බලන විදිය. This is the way how we check our mental health. Buddha says, let's live happily without anger among the people, those who are angry. The one who can make you angry will become your master. It means you will be a servant of him. Do you like it? The one who can make you angry will become your master. It means you are a servant of him. එතකොට ෆ්‍රීඩම් එක කියන්නේ මොකද්ද? නිදහස කියන්නේ මොකද්ද? අනිත්‍යයේ කන්ට්‍රෝල් එකෙන් මිදෙනවා කියන්නේ මොකද්ද? බාහිර කෙනෙක් නිසා අපේ තියෙන මානසික සතුට, සහනය, අපේ මෛත්‍රිය අපි නැති කරගන්න හොඳ නැහැ. අන්න ඒකට ප්‍රධානතම ටෙක්නික් එක තමයි දවසට පුළුවන් තරම් වාර ගන්න. සියලු සත්ත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා හිතන්. මේ සිතුවිල්ල කොයිතරම් දිනු වෙන්න ඕනද? බුදුදහමේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් දකින්කොට, යම් කිසි කෙනෙක්ගේ හඬක් අහනකොට, යම් කිසි කෙනෙක් මතක් වෙනකොට ඒ වෙලාවට තමන්ගේ දරුවා කියන හැඟීමෙන් එයා ගැන බලන්න. ඒ සද්ද ඇහෙන කෙනා, ඒ හැට පේන කෙනා ඔබේම දරුවා, ඔබේම දුව හෝ පුතා කියන හැඟීමෙන් බලන්න. ඒක නිකන් ඔටෝමැටිකලි කරන්න බෑ. ඒක කාලයක් ප්‍රැක්ටිස් කරනකොට තමන්ට ඒක ඔටෝමැටිකලි වෙනවා. මෙන්න මෙතෙන්ට ආව කියන්නේ අපි නිවන් මාර්ගට යන සූදානම් කියන එක. මෙන්න මෙතෙන්ට එනකන් අපි අපිට පින්කම් වක් කරන්න පුළුවන්. හුඟක් අනාථාදර බෙදන්න පුළුවන්. හුඟක් අය හිනස්සවල කවි සින්දු කතා කරන්න පුළුවන්. නමුත් අපි නිවන් මාර්ගට ආව වෙන්නේ නැහැ. බුදුහාම දේශනා කළා, "He who wishes to attain the peace of mind should practice loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful." As the result of practicing loving kindness meditation, when we meet a person, when we see a person, we immediately think that that person is like my only son or daughter. This is the highest attitude of practicing loving kindness meditation. මෙන්න මෙතෙන්ට එනවා කියන්නේ මේ මෛත්‍රී භාවනා කියන එක සරල නෑ මේක. අපි බොහෝට අහලා තියෙන මේක. සීල සත්ත්ව සුවපත්ත්වා කියලා කියන්නේ කියලා අපි කොච්චර බණ අහලා තියෙද නේ. හැබැයි අහපු එකයි ප්‍රැක්ටිස් කරන එකයි අහසට පොළොව වගේ. ඒක ප්‍රැක්ටිස් කරලා බලන්න. දවසට විනාඩි 5කින් පටන් ගන්න. 5, 10, 20, 30 අඩුම ගානේ දවසට පැය භාගයක් කරන් මේක ප්‍රැක්ටිස් කරන්න හොර වෙයි. තමන්ගේ තියෙන සතුට, හැපිනස් එක දැන් තියෙන මට්ටමට වඩා 4-5 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තමන්ට එන තියෙන කර්ම, අකුසල කර්ම තියෙනවා නම් ඒ රිසල්ට් එක හුඟක් අඩු කරගන්න පුළුවන් මේ ප්‍රැක්ටිස් එක නිසා. ඒ විතරක් නෙවෙයි, වඩාත්ම සාර්ථකම දේ තමයි අපි ඇසුරු කරන අනිත් අයට අපේ මේ ෆීලින් එක දැනෙනවා. ෆිසිකල් විතරක් නෙවෙයි, අපි ඉන්නයි විතරක් නෙවෙයි, අපි වටේ ඉන්න අමනුෂ්‍යයන්, සත්ත්ව, දෙවිවරු ඔක්කොම වටම කාලයක් යනකොට මේක දැනෙන ගන්නවා. ඒ ප්‍රතිඵල විදියට අපි කොතන ගියත් අපට ලොකු ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. ඒකයි කියන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරින්. He who practices Dhamma is protected by the Dhamma. If someone practices Dhamma, Dhamma will protect him because of his good attitude. එතකොට සතුට දිනු කරගන්න කැමති නම් මෙන්න මේක කරන්න. දැන් තියෙන අපි අද තියෙන සතුට කොහමද? අද තියෙන සතුට තියෙන යාළුවෝ හුඟක් ඉන්නකොට, රූපේ ලස්සන වෙනකොට, අපට හොඳට සල්ලි තියෙනකොට හුඟක් යාළුවෝ ඉන්නවා. සතුට තියෙනවා. රූපේ ටිකෙන් ටික අඩු වෙනකොට, ලෙඩ රෝගෙ හැදෙනකොට, රැකියාවෙන් රිටය වෙනකොට අර කවුරුවත් නෑ, අපි තනි වෙනවා. අන්නේ තනි වෙච්ච දවසේදී තමන්ගේ සතුට තියෙන මෙන්න මේ ප්‍රැක්ටිස් එකත් එක්ක. එදාට විතරක් නෙමෙයි අද මෙහෙමයි. අද දවසේම අපි අනිත් කෙනෙක් ඩිපෙන්ඩ් වෙන්නේ අපි අපටම ප්‍රොටෙක්ෂන් එකක් හදාගත්තා. ඒතොර මෙන්න මේක තමයි පළවෙනි ප්‍රැක්ටිස් එක. දෙවෙනි එක මොකද්ද? මයින්ඩ්ෆුල්නස් එක. Being aware of our body and mind in the present moment. We always check our mind whether my mind is angry or not angry. Whether my mind is jealous or not jealous. Whether my mind is ignorant or not. This is the way how we check our mind. අපි බොහෝ විට බාහිර පරිසරය ගැන තමයි බලන්නේ. අහවල කොහොමද හැසිරෙන්නේ, කොහොමද මගේ දිහා බැලුවද, මහත් එක hina වුණාද? මේක තමයි අපි බොහෝට බලන්නේ නේ. මේක දක්ෂතාවයක් නෙවෙයි. මොකද දක්ෂතාවය? මොකද ඔබේ skillfulness එක? අහවලාදේශ බලනකොට මගේ හිතර මොකද්ද වෙන්නේ? අහවල කෙනා බනිනකොට මගේ හිතර මොකද්ද වෙන්නේ? අහවල කෙනා මාත් එක්ක හිනානෝ විහක බලා ගන්නකොට මගේ හිතර මොකද්ද වෙන්නේ? අහවල කෙනා මං කැමති දේවල් නොදෙනකොට මගේ හිතර මොකද්ද වෙන්නේ? අහවල කෙනා මට වඩා දීනු වෙනකොට මගේ හිතර මොකද්ද වෙන්නේ? ඔන්න ඔක චෙක් කරන්න. මේක තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ මේක තමයි කියන්නේ. සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පජානාති. When my mind is lustful, we immediately understand now my mind has lust. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං පජානාති. When my mind is angry, we understand now my mind has anger. මෙන්න මේක තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. මනස ගැන නිතරම ටෙන්ෂන් එකෙන් ඉන්න එක. තමන්ගේ හිත ලස්සනට තමන් තියා ගන්නෝ කාටවත් තමන්ගේ මයින්ඩ් එකට ඩැමේජ් එකක් කරන්න දෙන්නේ නැහැ. යම්කිසි කෙනෙකුට පුළුවන් නම් ඔබේ මනසට හානියක් කරන්න, ඔබේ හිතේ තියෙන සතුට නැති කරන්න, ඒ කියන්නේ අපි ඒ වෙලාවේ මයින්ඩ්ෆුලි නෙවෙයි ඉන්නේ. මයින්ඩ්ෆුල්නස් එක අපේ නැහැ. Whenever you are mindful, nobody or nothing can disturb your peace of mind. Whenever you are away from mindfulness, it means anyone can make you angry, lustful, or ignorant. Whenever we are mindful, we are so strong, nobody or nothing can disturb our peace of mind. This is the real protection. You always look at the protections from the outside world. Actually, Buddha advised us to protect within us. By developing mindfulness, being aware of our body and mind. එනිසා මෙන්න මේ ප්‍රැක්ටිස් එකම තමයි ඇත්තෙම අපේ ඥාතීන්ට කරන්න තියෙන උදව්වත් මේක. අපි මේක ප්‍රැක්ටිස් කරනකොට අපේ මියගිය ඥාතීන් අපි ගැන බලන්න පුළුවන් තැන්වල ඉඳගෙන අපි ගැන සතුට වෙනවා. ඇයි සතුට වෙන්නේ? අපි සතුටෙන් ඉන්නේ හින්දා. එයා දන්නව දැන් අපි දුකෙන් නිදහස් වෙමින් ඉන්නේ, අපි දුකෙන් මිදෙමින් ඉන්නේ. අපි හිතේ සතුටෙන් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මේ මිය ගියපු ඥාතීන් සතුට වෙනවා. මේ ආදරණීය මෑණියන් චන්ද්‍රාවීරසිංහ මෑණියන් චන්ද්‍රපාල මහත්තයා කොහේ හරි ඉඳගෙන ඔබ දෙස බලාගෙන ඉඳී ඔබ සතුටෙන් ඉනකොට, ඔබ කාත් එක්ක හරි රණ්ඩු වෙනකොට, හිතේ දුකෙන් ඉනකොට මේ කටිය සතුටුයිද? මේ කවුරුවත් සතුට වෙන්නේ නැහැ. මෑ සතුට වෙන්නේ ඔබ සතුටෙන් ඉන දකිනකොට. ඔබ සතුටෙන් ඉන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රැක්ටිස් එකෙන් උපරිම මට්ටමෙන් ඉනකොට. එනිසා අපේ ජීවත් වෙන ඥාතීන් සතුටු කරන වගේම අපේ මියගිය ඥාතීන් අපි සතුටු කරන්න ඕන. අපේ මියගිය ඥාතීන් සතුටු වෙන්නේ අපි පින් අනුමෝදන් කරන වෙලාව විතරක් නෙවෙයි. ඒ අය සමහර අපි දිහා හොඳට බලාගෙන ඉන්නේ. අනේ අපේ ඥාතීන් කොහොමද දැන් හොඳින් ඉන්නවද සතුටෙන් ඉන්නවද කියලා එයා විටින් විට අපි දිහා බලනවා. එතකොට අපි සතුටෙන් ඉන්නකොට එයා සතුට වෙනවා. අපට සතුට නැති වෙනකොට එයාගේ සතුටත් නැති වෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි සතුටෙන් ඉන්න ක්‍රමයක් අපේ ඥාතීන් සතුටටපත් කරන ක්‍රමයක් විශේෂයෙන්ම අපි ජීවත් වෙන කාලේ අපේ සම්පූර්ණ එන්වයරන්මන්ට් එකම කොහොමද අපි ලස්සනට ප්‍රසන්නව සතුටෙන් සැනසීමෙන් තියාගන්නේ කියන කාරණය. ඒ නිසා මේක තමයි තියෙන බුදුදහමේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් එකයි ලැවින් කයින්ඩ්නස් මෙඩිටේෂන් එකයි. ඒ නිසා ඔබේ සම්පූර්ණ සාර්ථකත්වය කියලා කියන්නේ The entire success of your life is your happiness. Your happiness completely depends on the duration of practicing loving kindness meditation and mindfulness meditation. එතකොට අපි අපේ දවසට තියෙන කාලෙන් වැඩි කාලයක් මෙන්න මේ දෙකට වෙන් කරන්න. මේක ඇස් දෙක පියාගෙනම කරන්න ඕනේ. අපිට වැඩ කරන ගමනොත් අනේ අද වැඩට ආපු හැම දිනෙම සුවපත්ත්වා කියලා පටන් ගන්න. ගෙදර ඉඳලා වැඩට යනකම්ම වාහනේ නැග්ගට පස්සේ අද මට හමු වෙන හැම කෙනෙක්ම සුවපත්ත්වා නිරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කර කර යන්න. තමට ලොකු වෙනසක් ජීවිතේ ලැබෙනවා. වාහනේ නැග්ග ගමන් ඉඳන්ම අනේ මේ පාරවල් හදපු අය, මේ වාහනේ හදපු අය, මට උදව් කරපු අය, උදේ මට වතුර ටික එන්න උදව් කරපු අය. ඔබ අද ලස්සනට අද ඔහොම ඉන්නේ කොහමද? උදේ වතුර ටික ආපු ඉඳනේ නේ. බැරි වෙලා අතද වෝටර් කට් එකක් තිබ්බනම් ඈ විදුලි බලයන් හිටියමත් තිබුණනම් ඔබට ඔහම ලස්සන පුළඳ ඉන්න ඔබට අද පුළුවන් මේ පිංගමට එන්න. උදේ ගෙදර වතුර නොතිබ්බනම් විදුලිය නොතිබ්බනම් ගෑස් ටික නොතිබ්බනම් ඒ කී දෙනෙක් ඔබට උදව් කරාද නේ? ඒ වතුර ටික ආවේ ඇතැමිට 70,000 ගණන් ඉඳලා ඔබේ රෙස්ට්රූම් එකට වතුර ටික ආවේ. අන්න ඒ අයට අපි කෘතඥ වෙන්න ඕනේ. ඒ අයට සුවපත්ත්වා කියලා හිතන්නට ඕන. ඒ අය නිසා තමයි අපි මේ ලස්සනට ඉන්නේ. ඔබට කියන්න පුළුවන් ඔබ සල්ලි දීලා එක ගත්තේ කියලා නේද? එහෙම කියන්න පුළුවන්. නමුත් සල්ලි තිබුණට විතරක් ඒක ගන්න බෑ. ඒ සේවය කරන්න බොහෝ දෙනෙක් අප වෙනුවෙන් කැපවලා ඉන්නවා. ඉතින් මේක තමයි අපේ ගුණය කියලා කියන්නේ. මේ ගුණය දිනු වෙන්න අපටමයි වාසිය තියෙන්නේ. රිසල්ට් එක අපටයි එන්නේ. ඒ බෙනිෆිට් එක අපට එන්නේ. ඒ නිසා මේක තමයි දහම කියලා කියන්නේ. ධර්මයයි අපේ ජීවිතය දෙකක් නෙවෙයි. ධර්මය කියන එක අපේ හුස්ම ගැනීම වගේ. අන්නේ හුස්මට දහම එකතු කිරීම තමයි බ්‍රීදින් මෙඩිටේෂන් කියලා කියන්නේ. ආනාපානසති භාවනා කියලා කියන්නේ. සෝ සතෝ වාස සති සතෝ පස සති whenever we breathe in and out we are mindful that now I am breathing in and out. While we are breathing we are aware of our body and mind. At the same time, we practice loving kindness meditation. ඒ නිසා සම්පූර්ණ අවසාන වශයෙන් දහම කියන්නේ මොකද්ද? අපේ ආශ්වාස ප්‍රශ්වාසයට mindfulness එකයි loving kindness එකයි එකතු කර ගැනීම. අපේ ජීවිතේ වටිනාම දේ මොකද්ද? What is the most valuable thing in our life? Your job? Your house? Your clothes? Your food? No, air, what you breathe in and out. මේක තමයි අපේ ජීවිතේ වටිනාම දේ. මීට වඩා වටින දෙයක් නැහැ. හුස්ම ගන්න බැරි නම් මොනවති වුණත් වැඩක් නැහැ. අන්නේ හුස්ම ගැනීමට මෙන්න මේ ධර්ම එකතු කිරීම තමයි සම්පූර්ණම බුද්දිසම් කියලා කියන්නේ. ධර්මය කියලා කියන්නේ. මේක තමයි හිත මිතුරු කියන්නේ. Make a friend to our mind. By practicing mindfulness meditation. ඒ නිසා මේ පිනතුන් බොහොම දහමට නැඹුරු අය. ඉතින් දහමත් එක්ක වාසය කරන අය. ඒ නිසා තමයි මේ වගේ උතුම් පින්කම් සිදු කරන්නේ. විශේෂයෙන්ම චන්ද්‍රපාල මහත්මයා මේ ස්ථානයේ දිනුවට ලොකෝ කැපවීමක් කළා. ඉතින් අදටත් මේ අපේ ස්වාමීන් වහන්සේලා එතුමා ගැන බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරන්නේ ඒතුමාගේ තිමිච්ච ගුණ නිසා. ඒ වගේම අද විශේෂයෙන් සිහිපත් කරන මීට මාස 3කට කලින් මිය ගිය එදා බර්මෑනියන් සොහිරිය ඥාතිවරිය චන්ද්‍රා වීරසිංහ මාතාව මහත්මිය, ඒ වගේම එඩ්මන් වීරසිංහ මහත්මයා, විල්මන් වීරසිංහ මහත්මයාතුළු ඔබ නමින් මීගේ යම්තාක් ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පැන් වාදනය අරගෙන පැන් වඩමින් අපි පින් අනුමෝදන් කරමු. Let's transfer the merits to your beloved relatives, pouring the water to the empty cup, reciting the gatha, idamme ñāti naṁ hotu sukhitā hontu ñātiyo. Idamme ñāti naṁ hotu sukhitā hontu idamme ñāti naṁ hotu sukhitā hontu ñātiyo. Idamme ñāti naṁ hotu sukhitā hontu පරිපූරෙන්ති සාගරම් නේව මේව ිතෝ දින්නම් පේතානම් උපකප්පති උන්න මේ උදකං වට්ටං ඒව මේව ිතෝ දින් පේතානම් උපකප්පති සමිජ්ජතෝ සම්බේ පූරෙන්තු චිත්ත සංඛම් චන්දෝ පන්නරසී මේ රැස් කරගත් සියලු කුසල දහම් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් ලෝකියත් සම්බුදු ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. විශේෂයෙන්ම ලලිතා චන්ද්‍රපාල නෝනා මහත්මියට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි දෙවිනටත් සින්දීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. හොඳයි, දැන් ස්වාමීන් වහන්සේලා සෙත්පිරිස් සජ්ජහන කරමින් ආශිර්වාද කරනවා. මේ පින්කමට සහභාගුණු හැම දෙනාටම මේ ඉතාම ලස්සන පින්කමක් සිදු කළේ ඉතාම ප්‍රියමනාප ප්‍රසන්න විදියට දානය පූජා කළා, ඉතාම රසවත්ව. ඉතින් ඒ දානය පූජා කරන්නට මේ බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. හේමනෝනා චන්ද්‍රසේන මහත්මයා ඇතුළු ඒ බොහෝ දෙනෙක්ගේ උදව් උපකාරය නිසායි පින්කම ලස්සනට සිදු කරගෙන ලැබුණේ. එනිසා ඒ පින්තුන හැම දිනාටමත් බුදු දම සංඝ කියන තෙරෝණී ආශිර්වාදයෙන් උතුම් පිරිත යනුභවයෙන් මේ ස්වාමීන් වහන්සේලාගේ සීලාදී ප්‍රතිපත්තිවල ආනිසංසයෙන් හැම දිනාටම නිරුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමීන් වහන්සේලා සෙත් පිරිස සජ්ජහාන කරමින් ආශිර්වාද කරනවා. සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු සම්බුද්දන්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දන්ස අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ අකාලිකෝ එහි පන්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති ඒතේන සංච වංජේන පාතු ත්වං රතං ඒතේන සංච වංජේන පාතු ත්වං රතනන්තයං මත්ත කුසලේන යන්තං සන්තං පදං අවිසමෙච්ච සංකෝ උජෝජ සෝජෝ සුවචෝචස්ස මුදුවනති මානී සන්තුන්ස කෝච සුභරෝච අප්පකින්චෝච සල්ලෝකමුච්චේ සන්තේන්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුරේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ විඤ්ඤෝ පරේ උපවදේයං සොකිනෝ වාකේමිනෝ හන්තෝ සම්බේසං භවන්තු සුඛිතං තායේකේ කිපාන භූතන්තේ තසාවාතාව අනවසේ සාදී ගාවායේ මහන්තා වා මජ්ජිමාරංස කානුක තුලාං දෝරේ වසන්ති අවිදෝරේ භෝතාවා සම්භවේසේවා සම්බේ බන්තු සුඛිතන්තාන පෙරෝ පරන්නි කුන්දේත නාති මඤ්ඤේත කත්තචිනම් ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිඤ්ඤේ මාතායතානියම් පුන්තං ආයුසායේක පුන්ත මනුරක්ඛේ එවම්පි සම්බෝතේසෝ මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සම්බනෝ මාන සම්භාවයේ අපරිමාණං පුන්දං අජෝච කිරයංච අසම්බාදං අබේරං අසපන්තං සයානෝ වායාව තංස විගත මින්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතං ඉදමාහෝ දිට්ඨින්ච අනුපගම්ම සීල වාදස්සනේන සම්පන්නෝ කාමේ සොවිනෙයගේ දං නහි ජාතු ගම්බස් පුනරේති තේන සංච වඤ්ඤේන සත්තේ හෝතු සම්බදා වඤ්ඤේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේව සදා තුම්මේ අනුරක්ඛන්තු සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන සාස්ස ධම්මකන්ධානුභාවේන භාවේන ජින සාවකානුභාවේන රෝගා සම්මේතේ සම්මේතේ අන්තරායා සම්මේතේ අපද්දවා සම්මේතේ දුන්නිමින්තා සම්මේතේ අවමංගලා විනස්සන්තෝ ධන වණ්ඩකෝ සිරි වණ්ඩකෝ යස වණ්ඩකෝ බල වණ්ඩකෝ වන්න වණ්ඩකෝ සුඛ වණ්ඩකෝ හෝතු සම්බදා දුක්ඛ රෝග භය වේරා සෝකා සම්මේ උපන් අනීගා අන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සින්දි ධනං ලාභං සුඛං බලං සිරියායුච වන්නෝ ච භෝගං වන්දේ ච යසවා සතවංසා ච ජීව සින්දි භවන්තු තේ විවඤ්ඤන්තෝ සම්බරෝගෝ විනස්සතෝ මාතේ භාත්වන්තරායෝ සුඛේ දීඝායු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සත්තිවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්තිවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්තිවන්තු